සැඳවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ දීඝ නිකායේ දසුත්තර සූත්‍රයේ දැක්වෙන ප්‍රහාණය කටයුතු එක්තරා කාරණයක් පිළිබඳව සිදු කළා වූ අනුශාසනයක්. අයං ඒකෝ ධම්මෝ පහතබ්බෝ, මෙන්න මේ එකම ධර්මයක් තියෙනවා ප්‍රහාණය කළ යුතු. කතමෝ ඒකෝ ධම්මෝ පහතබ්බෝ, ඒ මොකද්ද? දුරු කළ යුතු එකම ධර්මය අස්මිමානෝ. අස්මිමානේ කියන කාරණය දුරු කරන්න කියලා මෙහිදී සඳහන් කරනවා. අස්මි කියන්නේ වෙමි කියන එක. අපේ හැමදෙනාගේම සිතේ තියන්නා වූ යම්කිසි කෙනෙක් පුද්ගලයෙක් වෙමි කියන හැඟීම, මම වෙමි කියන හැඟීම දුරු කරන්න කියලා මෙහිදී දේශනා කරනවා. සත්‍යයන් සසරට බැඳ තබන සංයෝජන කෙලෙස් 10ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කෙලෙස් 10 ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඕරම් භාගීය සංයෝජන, උද්ධම් භාගීය සංයෝජන කියලා. ඕරම් භාගීය සංයෝජන කියන්නේ පහලින් තියෙන අප මුලින්ම දුරු කළ යුතු සංයෝජන. ඒ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන සංයෝජන. මෙන්න මේ ඕරම් භාගීය සංයෝජන දුරු කරපු කෙනාට ඊළඟට මුණ ගැසෙන උද්ධම් භාගීය සංයෝජන පහක් තියෙනවා. ඒ තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සංයෝජන. මෙන්න මේ උද්ධම් භාගීය සංයෝජන අතර එක් සංයෝජනයක් තමයි මාන කියන සංයෝජනය. මාන කියලා කියන්නේ මැනීම කියන එක. තමන් ඉන්නවා අන්නේ තමන්ට සාපේක්ෂව අනෙත් අය එක පහත් කියලා, එක උසස් කියලා, එක සමානයි කියලා මනින ස්වභාවය තමයි මෙහිදී තියෙන්නේ. එහෙම මනින්න හේතු වන්නේ තමන් කියලා පුද්ගලයෙක් ඇතැයි කියන ගණන නිසා. ඔහු ඇතැම් විට බාහිර රෝපාදි ස්කන්ධ පංචකය වෙන වෙනම ගත්තාම ඒ එකක් කියලා හුගන්නේ නැහැ. විශේෂයෙන් සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක් විදියට ඔහු තුළින් සියලු දෘෂ්ටි ප්‍රහීණ වෙනවා. සක්කාය දිට්ඨිය ඇතුළු දෙසටක් දෘෂ්ටීන් ඔහු තුළින් බැහැර වෙනවා. ඒ බැහැරුණා කියලා කියන්නේ ඔහු න රූපං අත්තතෝ සමනපස්සති, රූපය ආත්ම කොට දකින්නේ නැහැ. න රූපවන්තං වාත්තානං, ආත්මේ රූප සහිත දෙයක් කියලා දකින්නේ නැහැ. න අත්තනිවා රූපං, ආත්මයෙහි රූපය තියේ කියලා දකින්නෙත් නැහැ. න රූපස්මින් වාත්තානං, රූපය තුල ආත්මේ බැසගෙන තියේ කියලා බලන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. රූපය පමණක් නෙවෙයි වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේ කිසිවක් ඔහු ආත්ම වශයෙන් දකින්නේ නැහැ. එහෙම වෙන වෙනම කිසිවක් ආත්ම වශයෙන්, දෘෂ්ටි වශයෙන් මොහු නොදැක්කත් මේ ස්කන්ධ පංචකයේම එකතු වෙච්ච තැනක තමන් ඉන්නවා කියන හැඟීමක් ඔහුට ඇති වෙනවා. වෙමි කියන හැඟීමක් ඇති වෙනවා. අන්නේ වෙමි කියන හැඟීම නිසාම තමයි ඔහුට භව රාග ඇති වෙන්නේ. නැත්තම් රූප රාග, අරූප රාග කියලා රූප ලෝකයට හරි අරූප ලෝකයට හරි, නැත්තම් රූපාවචර බඹලවට හෝ අරූපාවචර බඹලවට ඔහුට කැමැත්තක් ඇති වෙන්නේ මෙන්න මේ මානය පාදක කරගෙන. ඒකට මූලික හේතුව තමයි අවිද්‍යාව කියන සංයෝජනය තවදුරටත් ඔහු තුළ අනුසය වශයෙන් පවතින නිසා. මෙහිදී මානය හා දිට්ඨිය කියන සංයෝජන දෙක බොහොම සමීප ලක්ෂණ තියෙන සංයෝජන දෙකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය ඇතුළු දිට්ඨි කියන සංයෝජනය සෝවාන් මාර්ගඥානයේදී සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. අන්න එහෙම දුර වෙලා ගියත් ඔහු තුළ තවදුරටත් මානය කියන සංයෝජනය තියෙනවා. සෝතාපන්න වෙච්ච කෙනා ඊළඟට කාමරාග පටිඝ දෙක අනාගාමී මාර්ගඥානයේදී සම්පූර්ණම දුරු කරනවා. එහෙම දුරු කළත් ඔහුට අස්මීති අධිගතෝ වෙමි කියන අවබෝධයක් තවදුරටත් තියෙනවා. අන්නේ අස්මී කියන මානය සහ දිට්ඨි කියන සංයෝජන අතර වෙනස අපට සූත්‍ර ධර්ම වලින් පැහැදිලි කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම සංයුත්ත නිකායේ එන කේමක සූත්‍රයෙන් මෙන්න මේ දෙකේ වෙනස දක්වනවා. කිසියම් සුවඳවත් මලක් තියෙනවා නම් නෙළුම් මලක් හෝ මහනෙල් මලක් සුවඳවත් මලක් විදිහට තියෙනවා නම් අන්නේ මලෙන් සුවඳ එනකොට මේ දිට්ඨිය දුරු කරපු කෙනා ඒ මලෙහි පෙතිවලවත් රේණුවලවත් වර්ණේවත් සුවඳ ඇති නැහැ කියන එක දන්නවා. එයින් බැහැර දෙයක්වත් නෙවෙයි. නමුත් මේ එක එක කාරණයට හෝ සුවඳ ඇතේ කියලා පනවන්නේ නැහැ. එහෙම වුණත් මේ පෙති සහ රේණු ආදී එකතු වෙච්ච සමස්ත මලම ගත්තාම ඒ මල තුල සුවඳ ඇතේ කියලා ගන්නවා. අන්න ඒ වගේ තමයි දිට්ඨිය දුරු කරලා මානිය තවදුරටත් තියෙන කෙනාගේ ලක්ෂණය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයෙහි කිසිවක් තුල හෝ ඔහු ආත්ම වශයෙන් හෝ ආත්මයට අයිති දෙයක් දකින්නේ නැහැ. එහෙම වුණත් මේ ස්කන්ධ පංචකයේ මේකට තියෙනකොට ඔහුට හිතෙනවා මම වෙමි කියන හැඟීමක්. අන්නේ නිසාම තමයි ඔහු දෙන්නේ සසඳන්න යන්නේ. අනේ නිසාම තමයි ඔහුට භවය නැත්තම් භව රාගය, රූප රාග, අරූප රාග කියන මේ සංයෝජන ධර්ම තවදුරටත් තියෙන බවට පිළිබඳව තියෙන සලකුණ ලක්ෂණය තමයි මේක. අර සඳහන් කරපු සමස්ත මල තුලම සුවඳ ඇතැයි කියලා ගන්න ස්වභාවය. මානිය දුරු කරපු කෙනා මෙන්න මේ මල තුලවත් සුවඳ ඇතැයි කියලා හෝ මලින් බැහැර දෙයක සුවඳ තියෙනවා කියලා හෝ ඔහු ගන්නේ නැහැ. ඔහු ඒ සියල්ලක්ම දකින්නේ හේතු ඇති කල්ලි. මේ මොහොතේ සුවඳ හට ගන්නවා හේතු නිරෝධෙන්. ඉතුරු නැතුවම නිරෝධය හෝ ප්‍රත්‍යක්ෂ කරලා ඉන්නේ. නාම රූප දෙකම සංසිඳවපු කෙනෙක් හැටියට ඔහු නාමේවත් රූපයවත් ඒ දෙක එකටවත් ආත්ම වශයෙන් ගන්නෙත් නැහැ, මාන වශයෙන් ගන්නෙත් නැහැ, භවය වශයෙන් ගන්නෙත් නැහැ. මේක තමයි ඔහු තුල තියෙන සුවිශේෂත්වය. තවත් උදාහරණයක් ගත්තොතින් අපි ඇඟිලි පහ එකට මිට මොලව ගත්ත අවස්ථාවක අන්නේ මිටට අපි මිටක් කියලා කියනවා. මිටක් ඇත කියන හැඟීමක් අපට එනවා. හැබැයි ඇඟිලි ටික දික් කරාම ඒ ඇඟිලි පහෙන් කිසිම ඇඟිල්ලක මිටක් තියෙ කියලා හො ගන්නේ නැහැ. අන්නේ ඇඟිලි පහම එකතු වෙන තමයි මේ මිට හටගත්තේ කියන එක හො දකිනවා. මේක තමයි දෘෂ්ටිය නැත්තම් සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙකුගේ තියෙන ලක්ෂණය. මාන්‍ය දුරු කරපු කෙනාගේ ලක්ෂණය තමයි ඔහු ඇඟිලි පහ එකට මිටක් වශයෙන් තියෙන තැනදිවත් ඔහු සැබවින්ම මිටක් දකින්නේ නැහැ. ඔහු ෂණිකවම ඒ මිට දකිනකොටම ඔහු තේරුම් ගන්නෝ මේ මිට කියන එක නිර්මාණය වුණේ ඇඟිලි පහක එකතුවකින්. අන්නේ හේතු නිසා හටගත්තු මේ දේ ඕන වෙලාවක හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව ඔහු දකිනවා. මෙන්න මේ හේතුඵල ධම මනුවෙන් ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් විදියට ඔහු චන්දරාගය සම්පූර්ණයෙන් දුරු කරලා මාන, උද්දච්ච, අවිජ්ජා, රූප රාග, අරූප රාග මේ සියලක්ම දුරු කරපු කෙනෙක් හැටියට රහතන් වහන්සේ වැඩ සිටිනවා. මෙන්න මේ විදියට තියෙන මානය නැත්තං අසීමානය දුරු කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයෙන් අපට දේශනා කරන්නේ. සක්කාය දිට්ඨිය ආදී ඕරම්භාගිය සංයෝජන දුරු කරපු කෙනා තුළ මේ මානය කියන සංයෝජනේ තියෙන්නේ ඉතාම සියුම් විදියට. හරියට වස්ත්‍රයක් සම්පූර්ණයෙන්ම හෝදපු අවස්ථාවකදී කුණු සල්පයක්වත් නැති වුණත් ඒ වස්ත්‍රයේ සේදීම සඳහා භාවිත කළා වූ ද්‍රව්‍ය පිළිබඳව තවදුරටත් සුවඳක් තියෙනා වගේ මේ ඔහු තුළ තියෙන අනුසය ධර්මත් ඒ වගේ සියුම් විදියට තියෙන්නේ. අන්න ඒක දුරු කිරීම සඳහා නැවතත් රූපාදිස්කන්ධ පංචකේ හට ගැනීම නිරෝධය දකින්න කියලා භාගතුන් වහන්සේ අපට අනුශාසනා කරනවා. කෘතඥ කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක වූ රහතන් වහන්සේට පිරිනිවනතෙක් සුවදායිව වාසය කරන්නටත් රූපාදිස්කන්ධ පංචකේහි සමුදේවය, උදේවය, උද්‍යබ්බේගාමිනී පඤ්ඤාව දිනු කරන්නට භාගතුන් වහන්සේ අපට අනුශාසනා කරනවා. අන්නේ අනුශාසන අපි මනමින් තේරුම් අරගෙන අස්මිමානය ඇතුළු සියලුම සංයෝජන දුරවන ආකාරයට මේ සීල සමාධි ප්‍රඥා නම් වූ ආරියසංගික මාර්ගය තුළ අඛණ්ඩව ඉදිරියට යන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.